අවුරුද්දාය කාර්ය සාධාරණ මුදල් කම්කරුවන්ට කියලා. ඒ කියන්නේ මිලියන 2000කට ආසන්න මුදලක් වතු කම්කරුවන්ට ලබා දෙන්න ඕන අර්ථ සාධාරණ මුදල්. ඒ මුදල වතු කම්කරුවන්ට ලබා දීලා නැහැ. ඉතින් මම කැබිනට් පත්‍රිකාවක් දාලා රජය ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත්තා. ඒ මුදල ගෙවීමේ වගකීම රජයට තියෙනවා. ඉතින් අපි ඉදිරි කාලයේදී අපි මේ මුදල් ලබාගෙන විශේෂයෙන්ම ජනතා වතු සංවර්ධන වතුවල ඒ වගේම රාජ්‍ය වැලි සංස්ථා වතුවල සේවය කරන වතු කම්කරුවන්ට මේ මුදල ලබා දෙන්න අපි කටයුතු කරා. ඉතින් මේ විදිහ තමයි පසුගිය රජය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සේවකයන්ට හිතකර කම්කරු ජනතාවට හිතකර රජයක් කිව්වට මෙන්න මේ විදිහ තමයි පසුගිය රජය කටයුතු කළා තියෙන්නේ.